بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ألف لام ميم تنزيل الكتاب لا ريب فيه من رب العالمين أم يقولون افتراه بل هو الحق من ربك لتنذر قوما ما أتاهم من نذير ما أتاهم من نذير من قبلك لعلهم يهتدون الله الذي خلق السماوات والأرض وما بينهما في ستة أيام ثم استوى على العرش ما لكم من دونه من ولي ولا شفيع أفلا تتذكرون ألف لام ميم مما غرانتي پهل بيما එහි කිසිම සැකයකින් තොරව රබ්බුල් ආලමීන් එනම් විශ්වයේ පරමාධිපතිගෙනි. එය ඔහු ගෙතුවේ යයි ඔහු කියන්නේද? නොඑසේය. නුඹගේ පරමාධිපතිගෙන් වූ පරම සත්‍යය එවේ. නුඹට පෙර අනතුරු අඟවන්නෙකු ඔවුනට පැමිණ නැති ජනතාවකට නුඹ අනතුරු ඇඟවීම පිණිස එමගින් ඔවුන් නිවැරදි මඟ මෙහෙයවිය හැකිය. වා අහස් සහ මහ පොළොවත් ඒ අතර ඇති සියලු දෑත් දවස් 6ක් ඇතුළත මවා ඉන්පසුව අර්ශෙහි එනම් පරමාසනයෙහි අසුන් ගත්තේය. නුඹලාට ඔහු හැර උදව්කාරයෙකු හෝ මැදිහත්කරුවෙකු නැත. නුඹලා සැලකිලිමත් නොවන්නේහිද? يدبر الأمر من السماء إلى الأرض ثم يعرج إليه في يوم كان مقداره ألف سنة مما تعدون ذلك عالم الغيب والشهادة العزيز الرحيم الذي أحسن كل شيء خلقه وبدأ خلق الإنسان من طين ثم جعل نسله من سلالة من ماء مهين ثم سواه ونفخ فيه من روحه وجعل لكم السمع والأبصار والأفئدة قليلا ما تشكرون අහස්වල සිට මහ පොළව දක්වා කටයුතු පාලනය කරයි. පසුව පාලනය පිළිබඳ මේ වාර්තාව එක් දිනක ඔහු වෙත පහළ වෙයි. එය එනම් එම දිනය නුඹලාගේ ගණන් බැලීම අනුව වර්ෂ දහසක කාලයකි. ගුප්ත සහ විවෘත සෑම දෙයක් ගැනම දැනුමැත්තා ඔහුය. ඔහු සර්ව බලධාරිය, අසමසම කරුණාන්විතය. ඔහුය ඔහු මෙව සෑම දෙයකටම ඉතාමත් හොඳ හැඩය ලබා දුන්නේ. තවද ඔහු මිනිසා මැවීම පසෙන් ආරම්භ කළේය. පසුව ඔහුගේ එනම් මිනිසාගේ පරපුර නොවටිනා දියෙන්යුත් සාරයකින් පතුරුවා හැරියේය. ඉන් පසුව ඔහු හෙතෙම හැඩගන්වා ඒ තුළට තම ආත්මයෙන් ආදමානය කළේය. අනතුරුව නුඹලාට ශ්‍රවණයද දෘෂ්ටියද හදවත්ත ලබා දුන්නේය. එසේ තිබියදී නුඹලා ගුණගරුක වන්නේ ස්වල්පයකි. وقالوا أإذا ضللنا في الأرض أإنا لفي خلق جديد بل هم بلقاء ربهم كافرون قُلْ يَتَوَفَّاكُمْ مَلَكُ الْمَوْتِ الَّذِي وُكِّلَ بِكُمْ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ අප මහ පොළොවේහි දූවිලි බවට පත් වූාට පසු සැබවින්ම අපි නව නිර්මාණයක් වන්නෙමුදැයි ඔවුන් වසති. නොඑසේය. ඔවුහු තම පරමාධිපති සම්මුඛ වීම ප්‍රතික්ෂේප කරති. නුඹලා වෙනුවෙන් පත් කරනු ලැබූ මරණය පිළිබඳ මලක්වරයා එනම් සුර දූතයා නුඹලා සහ මුලින්ම හසු කරගනි. ඉන්පසුව නුඹලා ආපසු පමුණුවනු ලබන්නේ නුඹලාගේ පරමාධිපති වෙතටයයි නබි මුහම්මද් පවසව. لو ترى إذ المجرمون ناكسوا رؤوسهم عند ربهم ربنا أبصرنا وسمعنا فارجعنا نعمل صالحا إنا موقنون ولو شئنا لآتينا كل نفس هداها ولكن حق القول مني ولكن حق القول مني لأملأن جهنم من الجنة والناس أجمعين فذوقوا بما نسيتم لقاء يومكم هذا إنا نسيناكم وذوقوا عذاب الخلد بما كنتم تعملون إنما يؤمن بآياتنا الذين إذا ذكروا بها خروا سجدا وسبحوا بحمد ربهم وهم لا يستكبرون අපරාධ කරුවන් තම පරමාධිපතිගේ සන්නිධානයේහි ඔවුන්ගේ හිස් පහත් කරගෙන අපගේ පරමාධිපති ආනනි අපි දුටුවෙමු අපි ඇසුවෙමු එහෙන් අප ආපසු යවනු මැනව අපි යහකම් කරන්නෙමු සැබවින්ම අපි තිරසාර විශ්වාසයෙහි වෙමුයි කියන අයුරු නුඹ දුටුවෙහි නම් අපට අබිමත වූවා නම් සෑම ආත්මයකටම මුල සිට ඔහුගේ යහමඟ දෙන්නෙමුය. නමුත් නිරය ජින්නුන් හා මිනිසුන් දෙවර්ගයේ පවිතන් සියලු දෙනාගෙන් පුරවන්නෙමි යයි මාගේ වචනය ස්ථිර විය. නුඹලාගේ මෙම දිනේ හමුවීම නුඹලා අමතක කළ හේයින් දඩුවමේ රස විඳිව්. සැබවින්ම අපිද නුඹලා අමතක කළෙමු. තවද නුඹලා කරමින් සිටි දෑට විපාක වශයෙන් සදා පවතින දඩුවමේ රස විඳිව් යයි ඔවුනට කියනු ලැබේ. අපගේ වදන් විශ්වාස කරනුයේ එයින් ඔවුනට සිහිපත් කරනු ලැබූ කලෙහි සුජූද් එනම් නළල තබා නමස්කාර කරමින් බිම වැතිරෙන අයත් තම පරමාධිපතිට ප්‍රශංසා කරමින් සුවිසුද්ධ කරන අයත් උඩඟු නොවන්නා වූ අයත් පමණි. تتجافى جنوبهم عن المضاجع يدعون ربهم خوفا وطمعا ومما رزقناهم ينفقون فلا تعلم نفس ما أخفي لهم من قرة أعين جزاء بما كانوا يعملون أفمن كان مؤمنا كمن كان فاسقا لا يستوون ඔව්හු ඔවුන්ගේ ඇලපත් සුව යහන් වලින් ඉවතටගෙන බියෙන් සහ අපේක්ෂාවෙන් යුතුව තම පරමාධිපතිට ආයාචනා කරති. තවද අප ඔවුන්ට දුන් දෙයින් අල්ලාහගේ මාර්ගයේ වියදම් කරති. ඔවුන් කරමින් සිටි දෑට පළ විපාකය වශයෙන් ඔවුනට සංගවා තබා ඇති ඔවුන්ගේ ඇස් පිනවන දෑ ගැන කිසිවෙක් නොදනිති. විශ්වාස කරන තැනැත්තා පෞකාරයෙකු මෙන් විය හැකිද? ඔව්හු එක සමාන නොවිති. أَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ جَنَّاتُ الْمَأْوَى نُزُلًا بِمَا كَانُوا يَعْمَلُونَ وَأَمَّا الَّذِينَ فَسَقُوا فَمَأْوَاهُمُ النَّارُ كلما أرادوا أن يخرجوا منها أعيدوا فيها وقيل لهم ذوقوا عذاب النار الذي كنتم به تكذبون විශ්වාස කර යහකම් කළ අය ඔවුන්ටය ඔවුන් කරමින් සිටි දෑ සඳහා ස්වර්ගයේ වාසස්ථානයන්. පව්කම් කළ අය නම් ඔවුන්ගේ වාසස්ථානය අපාය වෙයි. එයින් ගොඩ ඒමට ඔවුන් වෑයම් කරන සෑම අවස්ථාවකදීම ඔවුන් එයට ආපසු තල්ලු කරනු ලැබේ. තවද නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි එම අපාගින්නේ රස විඳිව්යයි එවිට ඔවුනට කියනු ලැබේ. وَلَنُذِيقَنَّهُم مِّنَ الْعَذَابِ الْأَدْنَى دُونَ الْعَذَابِ الْأَكْبَرِ لَعَلَّهُمْ يَرْجِعُونَ وَمَنْ أَظْلَمُ مِمَّن ذُكِّرَ بِآيَاتِ رَبِّهِ ثُمَّ أَعْرَضَ عَنْهَا إِنَّا مِنَ الْمُجْرِمِينَ مُنْتَقِمُونَ කැරලිකාර ආකල්පෙන් ඔවුන් මිදීම පිණිස මහා දඩුවමට පෙර මෙලොවදී ඔවුන්ට සුළු දඩුවමක රස විඳීමට සලස්වන්නෙමු. තම පරමාධිපතිගේ සංඥාවලින් උපදෙස් දෙනු ලැබුවායින් පසු ඒවා පිළිනොගන්නාට වඩා දුෂ්ටවන්නේ කවරහුද? සැබවින්ම අපරාධ කරුවන්ගෙන් අපි පලි ගන්නෙමු. وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَلَا تَكُنْ فِي مِرْيَةٍ مِّن لِّقَائِهِ وَجَعَلْنَاهُ هُدًى لِّبَنِي إِسْرَائِيلَ وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ إِنَّ رَبَّكَ هُوَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ تَوَدَ أَبِي مُوسَاتَ دَرْمَ غَرَانْتِيَ لَبَادُ نِمُ إِنِسَا إِيَا لَبِيمَ غَنَا නුඹ සැකයෙහි නොවිය යුතුය. තවද ඊශ්‍රායෙල් දරුවන්ට මඟ පෙන්වීමක් බවට එයපත් කළෙමු. තවද ඔවුන් ඉවසා සිටි නිසාද, අපේ වදන්තරයේ විශ්වාස කළ නිසාද, අපේ අනින් මඟ පෙන්වන නායකයින් ඔවුන් අතුරින් බිහි කළෙමු. ඔවුන් එනම් ඊශ්‍රායෙල් වරුන් මතභේද වූ දෑගෙන මළවුන් කෙරෙන් නැගිටුන් ලබන දිනේ සැබවින්ම නුඹගේ පරමාධිපති ඔවුන් අතර විනිශ්චය කරන්නේ. අවලම් යහ්දි ලහුම් කම් අහ්ලක්නා මින් ක්වබ්ලිහිම් මිනල් කුරූනි යම්ෂූන ෆී මසාකිනිහිම් ඉන්න ෆී ධාලික ලආයාත් අෆලා යස්මඋන් අවලම් යරව් අන්නා නසූකුල් මා ඉලල් අර්දිල් ජුර්සි ෆනුඛ්රිජු බිහි සවා فَنُخْرِجُ بِهِ زَرْعًا تَأْكُلُ مِنْهُ أَنْعَامُهُمْ وَأَنْفُسُهُمْ أَفَلَا يُبْصِرُونَ وَيَقُولُونَ مَتَى هَذَا الْفَتْحُ إِن كُنْتُمْ صَادِقِينَ قُلْ يَوْمَ الْفَتْحِ لَا يَنْفَعُ الَّذِينَ كَفَرُوا إِيمَانُهُمْ وَلَا هُمْ يُنْظَرُونَ فأعرض عنهم وانتظر إنهم منتظرون ඔවුනට පෙර කොපමණ ජනයින් අපි විනාශ කළෙමුද? එය ඔවුනට මඟ පෙන්වීමක් නොවේද? ඔවුන් එනම් එම ජනතාවන්ගේ වාසස්ථානයන්හි දැන් සැරිසරති. සැබවින්ම එහි සංඥාවක් නැත. ඔවුන් ඇහුම් කන් නොදෙන්නේද? එසේම නිසරු පොළවට අප ජලය ගලන්නට සලස්වා එයින් ඔවුන්ටත් ඔවුන්ගේ සතුන්ටත් කෑම පිණිස භෝග වැවෙන්නට සැලස්වූ බව ඔවුන් දැක නැතිද? ඔවුන් කිසිම දෙයක් වටහා නොගන්නේද? නුඹලා සත්‍යවාදී වුනම් මෙම විනිශ්චය සිදුවන්නේ කවදාදැයි ඔවුහු අසති. විනිශ්චය දිනේදී ප්‍රතික්ෂේපකයින්ට ඔවුන්ගේ විශ්වාසය කිසිම විදියෙන් ලාභදායි නොවේ. තවද ඔවුනට කිසිම කාල අවකාශයක් දෙනු ලැබේ යයි නබි මුහම්මද් ඔවුනට කියනු. එනිසා නුඹ ඔවුන් නොසලකා හරියු. තවද බලාපොරොත්තුෙන් සිටියු. සැබවින්ම ඔවුහුද බලාපොරොත්තුෙන් සිටින්නෝය.